මඩකලපුව දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී අරියනේත්‍ර මන්ත්‍රීවරයා විසින් මම මේ මන්ත්‍රීවරයාට මිලියන 50ක මුදලක් ලබා දෙන බවටත් කොළඹින් ලිවසක් ලබා දෙන බවටත් පොරොන්දු මත රජයට එක්වන ලෙස එතුමාට ඉල්ලීමක් කරාලු මීට අවුරුද්දකට කලින්. ඒ වගේම එතුමාගේ ප්‍රකාශයෙන් පස්සේ වැලියමුණ කියන පුද්ගලයේ දුරකථනෙන් මේ නාලිකාවට ඇවිල්ලා වහාම රහස් පොලිසිය මොහුව අත්අඩංගුවට ගත යුතුයි කියලා ප්‍රකාශයක් කරා. ගරු නියෝජකාරක සභා සභාපතිතුමනි, මා අරියනේත්‍ර මන්ත්‍රීතුමාව පාර්ලිමේන්තුවේ හිනා වෙලා තියෙනවා. එකම දවසක්වත් මම කතා කරලත් නැහැ. මගේ කිසිදු සම්බන්ධයක්වත් නැහැ. මම විශ්වාස කරන මේ උත්සාහ කරන්නේ බොරු චෝදනා එල්ල කරමින් රහස් පොලිසිය හරහා කට අරගෙන මන්ත්‍රීවරු අත්අඩංගුවට ගන්නයි මේ උත්සාහ කරන්නේ. ඒ නිසා මුලස්සනේ සභාපතිතුමනි, මේක පිළිබඳ ඔබතුමාගේ අවධානය යොමු කරන්න ඒකෙන් ඉල්ලීම කරනවා.